2013 වසරේ 12 වෙනි මාසේ 8 වෙනිදා භාවනා වැඩසටහන. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ ධර්මයේ දකින විට දකින්නේ මාව, මමයි. මා ධර්මයේ තුලයි, ධර්මයේ මා තුලයි. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් දකින්නවා කියලා කියන්නේ මසැසින් දැකීම නොවේ. ප්‍රඥා ඇසින් නුවණැසින් දැකීමයි. එබැවින් මසැසින් බුදු කෙනෙක් දකින්නට පුරුදු වෙන්න පාරමිතා පුරණ එකේ තේරුමක් නැහැ. නුවණින් බුදු කෙනෙක් දකින්නට පාරමිතා පිරීමයි වැදගත් වන්නේ. මසැසින් බුදු කෙනෙක් අවබෝධ කරගත්තේ නැති නිසා තමයි එදා බුදු පියාණන් වහන්සේට නොයෙකුත් නින්දා අපහාස ගැරහීම් චෝදනාවල් ලැබුණේ. නුවණැසින් බුදුහාමුදුරුව දැකපු අය බුදුරජාණන් වහන්සේ සමීපයේ බොහෝ ශාසනික මෙහෙවරවල් සිදු කළා එදා ඉතිහාසයේ. එනිසා අද දවසෙත් බුදුහාමුදුරුව දකින්න, සඟුන් දකින්න තියෙන්නේ මසැසින් නොවේ, මනසින් ප්‍රඥායසින්. ගොඩාක් ඈත තියෙන දෙයක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ, සමීපයේම තියෙන දෙයක් ගැන. ඒ තමයි අපේ ඉන්ද්‍රියන් පහ ගැන. දැන් ඔබේ අවධානය යොමු කරගන්නට ඕන සමස්ත ශරීරය කෙරෙහි, ඉන්ද්‍රියන් කෙරෙහි, ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය කෙරෙහි. මේ මොහොතේදී තවත් ඉන්ද්‍රිය ක්‍රියාකාරකමක්, එහෙමත් නැත්නම් මනසේ තවත් ශක්තියක් භාවිතා කරමින් සිදු කරනු ලබන භාවනාවක් නෙමෙයි. සමස්ත මානසික ක්‍රියාකාරීත්වයේ තුල තිබෙන ස්වභාවිකත්වය හඳුනා ගන්නවා. මනසක් ඇයි දුක් විඳින්නේ, මනසක් ඇයි සතුටු වෙන්නේ, මනසක් ඇයි බය වෙන්නේ ආදී කොට ඇති සමස්ත ක්‍රියාවලිය, මනසක් ඇයි පිළිකුල් කරන්නේ, මනසක් ඇයි ප්‍රිය කරන්නේ, මේ හැම දෙයක් පිළිබඳවම මනෝභාවයකින් තොරව මධ්‍යස්ථ විශ්ලේෂකයෙක්, ගවේෂකයෙක් හැටියට පරේක්ෂණය කරන හොඳ පරේක්ෂකයෙක්, මධ්‍යස්ථ පරේක්ෂකයෙක් වෙන්න ඕන. ඒ පරේක්ෂණයට පත් වෙන්න ආගමික මතවාද, ජාතික මතවාද, බහු මතවාද සහ පුජ්‍යල තමාගේ මතවාද, අත්වාද, පරවාද කියන මේ වාද දෙකම අපෙන් ඈත් වෙන්න ඕන. එවිටයි අපි ස්වාධීන වෙන්නේ. ස්වාධීන පරේක්ෂකයෙක් හොයන්නේ රූපය අනුව රූපයක් හොයන්නේ යන්න එපා. එතකොට ඔබට සාපේක්ෂිත ධර්මයක් හොයාගන්න වෙන්නේ. මනසේ වේදනාවක් හිතේ තියාගෙන වේදනාවට සමාන වේදනාවක් හොයන්න යන්න එපා. එවිට සාපේක්ෂිත වේදනාවකුයි ඇති වෙන්නේ. සංඥාවක් තියාගෙන සංඥාවට සමාන සංඥාවක් හොයන්න යන්න එපා. එහෙම ගියොත් සංඥාවකුයි මුණ ගැහෙන්නේ. සංස්කරණයක් තමන් ආකල්පයක් ඇති කරගෙන මම මේ නිවන ගැන මෙන්න මේ වගේ ආකල්පයක් මට තියෙන්නේ, මේ වගේ නිවනක් මට ලැබෙන්න ඕන, මුණ ගැහෙන්න ඕන කියලා යන්න එපා. එතකොට ඔබට ඔබේ ආකල්ප මේ මුණ ගැහෙනවා මිසක් නිවන මුණ ගැහෙන්නේ නැතුව යනවා. දැනුමක් හිතේ දරාගෙන ඊට අනුව දැනුමක් හොයන්න යන්න එපා. ඒක තමයි නිවන් ගවේෂණය තුල තිබෙන සුවිශේෂ ලක්ෂණය, සුවිශේෂ ක්‍රමවේදය ඒකයි. එහෙනම් අපි බොහෝම නිදහස් කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ මේ ගවේෂණය සඳහා, පරේක්ෂණය සඳහා. අපි ඇති කර ගන්න ඕන අපි තුල නිවීම, දැවෙන්නේ නැති ගුණය, නිවෙන ගුණය. ඒ නිවන ගුණය ඇති කර ගැනීම සඳහා සුවිශේෂ ක්‍රමවේදයයි බුද්ධානුශාසනාව යනු එයයි. සමස්ත විඥානයේ ක්‍රියාක් ස්වરૂපය බුදු කෙනෙක් අඳුන ගන්නවා. සමස්ත විඥානයේ ක්‍රියාක් ස්වરૂපය බුදු කෙනෙක් හඳුනාගෙන ඒ විඥානයේ පැවැත්මට නෙමේ විඥානයේ නැවැත්මට නිවීමට අනුශාසනා කරනවා. සාමාන්‍ය ස්වභාවය තමයි කුඩා කලේ ඉඳලා විඥානයේ දැවිමින් ඊටාම ප්‍රබල වෙනවා. ලොකු මහත් වෙන්න ලෝභ ద్వේෂ මෝහ తత్వය දැඩි වෙන ස්වභාවයයි තියෙන්නේ. එක ක්‍රියාවලියක් මකන්නේ තව ක්‍රියාවලියකින්. එක පීඩනයක් මකන්නේ තව ඊට වඩා අධි පීඩනයක් යොදමින්. එක වචනයක් යටපත් කරන්න ඊට වඩා උස් වචනයකින්. ඒ වචනේ යටපත් කරන්න මිනිස්සු යොදන්නේ තවත් ඊටත් වඩා උස් වචනයක්. ක්‍රියාවක් දමනය කරන්න ඊට වඩා උස් ක්‍රියාවකින්. ඒ ක්‍රියාව දමනය කරන්න තවත් උස් ක්‍රියාවක් යොදවනවා. ඉතින් ඒ ආකාරයෙන් මිනිසුන්ගේ මමංකාරයේ ශක්තිය තවත් ගොරෝසු වුණා, කුරිරු වුණා, එහෙමත් නැත්නම් අක්‍රමවත් වුණා, ව්‍යාකූල බවට පත් වුණා. මේ ලෝකයේ සියලු ප්‍රශ්න ඇතිවීමට හේතුව මමත්වයයි. මමත්වයෙන් තොර මිනිසුන් ලෝකේ ජීවත් වෙනවා නම් ඒ ඇත්ත තමයි මේ ලෝකේ තථාගතත්වය කියන එක හඳුනාගන්නේ. තථාගතත්වය කියන්නේ යමක් පවතින ස්වභාවය, ආකල්පමය වශයෙන්, වේදනා වශයෙන් ග්‍රහණය නොකරන ස්වභාවය. තථාගතත්වය තුල දුකක් හෝ සැපක් හෝ මධ්‍යස්ථ භාවයක් හෝ නැහැ. තථාගතත්වය තුල කිසි දෙයක් ලස්සන නැහැ, කිසි දෙයක් අවලස්සන නැහැ. තථාගතත්වය තුල කිසිම ආකාරයක ගැටලුවක් උපදින්නේ නැහැ. ඒ ඊටාම මිහිරි, ඒ ඊටාම ශාන්ත, ඒ ඊටාම සුවදායී වූ සැනසිලිදායක වූ තත්වයක්. එබැවින් ඔබගේ මනස තුල තථාගතත්වයට පිවිසෙන්න. ඒ තථාගතත්වයට පිවිසීම සඳහා ඔබගේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පද්ධතිය ස්පර්ශ නොකරන්න. ක්‍රියාවෙන් නිදහස් වෙන්න. ක්‍රියාවෙන් නිදහස් වෙන්න. මානසික ක්‍රියා, කායික ක්‍රියා සමස්තයෙන් නිදහස් වෙනෝ. මෙම වචනය ක්‍රියාවක් කර නොගන්නට වග බලා ගන්න. අඳුරු මනසේ ස්වභාවය දෘෂ්ටිගත වන දේ නොපෙනෙන ස්වභාවයෙන් යුක්තයි. දෘෂ්ටියට හසුවන දෑම පෙනෙනවා. නමුත් තමන් ගත්ත දෘෂ්ටිය පිළිබඳව අවධානයක් යොමු කරන්න. ඒ නිසා තමයි ලෝකයේ හැම මිනිස්සෙක්ම තමන් ඉගෙන ගත්ත දේ, තමන් ගත්ත දේ, තමන් තේරුම් ගත්ත දේ, අහපු දේ හරි කියලා හිතන්නේ ඒකයි. සංකල්ප මිනිස්සෙගේ ඔළුවේ තුල තියලා තියන්න පුළුවන් ඒකයි. ඇතුල් වෙන ශබ්ද ගැන විමසිල්ලක් නැහැ. තමන්ගේ මනසට ඇතුල් කරන අරමුණු පිළිබඳව, සංකල්ප පිළිබඳව විමසිල්ලක් නැහැ. එබැවින් අක්‍රමවත් ස්වභාවයට පත් වෙනවා. විමසිලිමත් වෙනවා නම් සමස්ත චින්තනය ගැන, සමස්ත දර්ශනය ගැන, තමන්ට මේ දර්ශන වේදයන් තුල තිබෙන විද්‍යාව හා අවිද්‍යාව මනාව හඳුන ගන්න පුළුවන්. සමස්ත සංකල්ප තුල, සමස්ත වචන තුල තිබෙන්නේ අවිද්‍යාව. විද්‍යාව කියා යමක් නැහැ. අවිද්‍යාව නැත්තේ කොතනද? එතන විද්‍යාවයි. සත්‍ය කියා යමක් නැහැ. බොරුව නැත්තේ කොතනද? එතන සත්‍යයි. සැහැල්ලුව කියා යමක් නැහැ. බරක් නැත්තේ කොතනද? එතන සැහැල්ලුවයි. එනිසා තමන් උහුලගෙන ඉන්න බර නිදහස් කරන්න ස්වභාවයෙන් සැහැල්ලුව ඔබ සමීපයේ සිටිනු ඇති, මුණ ගැහෙනු ඇති. මේ වාසේ මේ මොහොතේදී දෘෂ්ටිගතව යම් කාරණයක් සමග බැඳී ඇද්ද ඔබ එයින් ඉවත් වන්න, සංඥාවෙන් ඉවත් වන්න. සියලු සංස්කාරකයෝ නිත්‍ය කරනු ගන්න, අල්ලානු ගන්න, නොබැදෙන්න, කිසිදු මානසික ස්වභාවයකට නොමැදෙන්න, ගැටීමෙන් හෝ ඇලීමෙන්. මම ක්‍රියා කරනවා, මම සිටිනවා, මාත් විඳිනවා යන ස්වභාවයෙන් තොරව ස්වභාවික තත්ත්වයට ඉඩ හරින්න. එවිට ස්වභාවය තුලින් ඔබ නිවාසනසාවේ. සැහැල්ලුව ග්‍රහණය කිරීමට හැකි දෙයක් නොවේ. ඒ නිසා එය ග්‍රහණය නොකරන්න. අනන්ත වූ ආකාශයට වැටබැඳීමට පුළුවන් දෙයක් නෙමේ. ඒ නිසා එය අතහරින්න. අනන්ත වූ ධර්මයේ මිණිය හැකි දෙයක් නොවේ. ඒ නිසා එය අතහරින්න. ස්වභාවිකව පිපි මලක් මෙන් ප්‍රබෝධයෙන් සිටින්න. නිදහසේ පාවෙන වලාකුලක් මෙන් සැහැල්ලුවෙන් සිටින්න. අහසේ පියාඹන කුරුල්ලෙක් මෙන් පා සටහන් නොතබන්න. ශ්‍රමණයාගේ මනස අහස වැනි අහස වගේ. අහසේ කිසිම සටහනක් නැහැ. ශ්‍රමණයාගේ හදවතේ අවබෝධය ලැබපු කෙනාගේ හදවතේ කිසිම සටහනක් නැහැ. කිසිම සංකේතයක් නැහැ. ශ්‍රමණයා හරියට අහස වගේ. ප්‍රඥාවෙන් ධර්ම ප්‍රත්‍යක්ෂ කරපු අයගේ හදවත අහස වගේ. ඔබේ මනස අහස වගේ තබා ගන්න. මොන අරමුණු එහෙ මෙහෙ ගියත් පාසටහන් තබා නොගන්න. පාසටහන් තබා නොගන්න. එය ඊටාම සැහැල්ලුයි. එය අනන්තයි. එය චමත්කාරයි. තා ප්‍රණීතයි. ඊටා සුවදායි. කරවන කිසිවක් කරන කිසිවක් එහි නැහැ. කිසිදු සටහනක්, කිසිදු සංඥාවක්, කිසිදු විඥානයක්, කිසිදු සංස්කරණයක්, කිසිම වේදනාවක්, ඒ තුල පවතින්නේ නැහැ. ක්‍රමානුකූලව අහස බවට පරිවර්තනය වන්නට ඉඩ හරින්න තමන්ගේ මනසය. එතනට ස්වභාවයෙන් පත් වේවි. ආහසේ ස්වභාවය පිහාමන කුරුල්ලෝ නතර කරන්නේ නැහැ. ගමන් කරන ගුවන් යානා නතර කරන්නේත් නැහැ. හැබැයි ආහස කිසිම සටහනක් තබා ගන්නෙ නැහැ. ඒ වගේ ආර්ය ශ්‍රාවකයා ඇසින් නොබල ඉන්නෙත් කනෙන් නොඅස ඉන්නෙත් නැහැ. හොඳින් ඇහින් බලනවා, කනින් අහනවා, සිතෙන් සිතුවිලි මතුවෙනවා. එහෙත් අර අහස පිහාමන කුරුල්ලන්ගේ ගුවන් යානාවල සටහන් තබා ගන්නෑ වගේ ඒ කිසිදු සටහනක් නෑ. කිසිදු සංඥාවකින් අහස ග්‍රහණය නොකරන්න, අහස බවට තමා පරිවර්තනය වෙන්න. සටහනක් තියෙනකන් ඔබ මහ පොළව සටහන් වදිනවා නම් ඒ මහ පොළව පෘතජ්ජන මහ පෘථුවිය වගේ අහස බවට අර නැති සටහන් නැති අරහත් අර නැති සටහන් නැති අහස වගේ ගැටලු කියන්නේ මොනවාද? ගැටලු තියෙන්නේ රූපය තුල. ගැටලු තියෙන්නේ වේදනාව තුල. ගැටලු තියෙන්නේ සංඥාව තුල, සංකාරය තුල, විඥානය තුල. අපි සම්පූර්ණයෙන් කතා කරන්නේ පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධේ නිරෝධයත් ගැන. එකයි අපිට කතා කරන්න තියෙන මාතෘකාව. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඊටාම සංක්ෂේපයෙන් කියනවනම්, ප්‍රමුඛ වශයෙන් කියනවනම්, මූලික වශයෙන් කියනවනම්, මිනිස්සයාට දුකයි කියලා යමක් පවතිනවා නම් පවතින්නේ පංච උපාදාන ස්කන්ධයයි. ඒ උපාදානයේ තියෙනවා සීමාවල් තියෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා, පරම මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. දැන් බෞද්ධයෝ ළඟත් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. නමුත් පරම මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. පරම මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ওই සමහර ආගම් වල අය වැළඳගෙන කරන මහපව් වැඩ. ඒවා පරම මිත්‍යා දෘෂ්ටිකයි. ඒවා කරලා ඔවුන් දුගතියට යනවා. ඔවුන් කොච්චර හිතාගෙන හිටියත් එහෙම ස්වර්ගයේ කියන එකක් එහෙම ওই කිව්ව පළියට හම්බෙන්නේ නැහැ. එංගලන්තේ මහරජෙනගේ මේකෙත් මාලිගාවෙත් භූතෙක් ඉඳලා තියෙනවා සොල් දොරේ උඩ. ඒ නිසා ලංකාවේ හාමුදුරු කෙනෙක් ගිහලා එළවලා තියෙන්නේ. ඒ වගේ තියෙනවා ඔය කොළඹ ගොඩක් අන්‍යාගමික කට්ටියගේ නිවෙස් එහෙම අඩුවට විකුණන ඒවා තියෙනවා. හේතුව භූත දෝෂ තියෙනවා. ඒගොල්ලෝ එලවන්න බැරි අර පරම මිත්‍යා දෘෂ්ටික භූත දෝෂ. ඒ නිසා මනසේ ග්‍රහණයන් අතර තියෙන දැඩි ග්‍රහණයකුත් තියෙන මෘදු ග්‍රහණයකුත් තියෙනවා. එතකොට නිවැරදි විදියට විද්‍යාව උපදින්නේ නැත්නම් ඒ මනස තුල ඝනත්වය වැඩි වෙනවා, කුරිරු තත්ත්වය වැඩි වෙනවා. මනස තුල නිවැරදි විදියට ප්‍රඥාව උදා වෙනකොට මෘදු අනතිමානී වගේ දේවල් හිතාමතා නෙමෙයි, නිරායාසයෙන් මේ ජීවිතය තුළ ජනිත වෙනවා. එහෙම මේ හිතලා නිහතමානී වෙන්න ඕනේ කියලා ගතියක් නැහැ. ක්‍රියාපටිපාටියක වෙනසක් කරලා නිහතමානී වෙන්න බලනෝ නෙමෙයි. දැන් එක මහත්මයෙක් දවසක් කිව්වා මේ ඉස්සරහට නැමිලා අත් දෙක බැඳගෙනම කතා කරන. මම අහුවා ඇයි ඔබතුමා ඔහොම කතා කරන්නේ කියලා. නෑ ඉතින් හාමුදුරුවනේ වීකරලක් වුණත් පැහැෙනකොට ඉස්සරහට නැමෙනවනේ කිව්වා. දැන් මම අහුවා ඒ වීකරල පැහැෙනකොට නැමෙන නිසා ඔයත් ඔය නැමිලා ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ එහෙම තත්වයකින් නිහතමානී වෙලා වැඩක් නැහැ. අපේ අධ්‍යාත්මික දර්ශනය තුළ තමයි ඒ මානය කෝණ දැඩි ග්‍රහණයකින් තොරව ක්‍රියාත්මක වෙන ස්වභාවය ආරම්භ වෙන්න ඕන. ඒකෙන් තියෙන වාසිය තමයි අපිට ලැබෙන වේදනාවල් නැත්තේ නැහැ. මුල් කාලේ තියෙනවා, දර්ශනයටපත් උනත් ඒවා අවම වෙනවා, ඒවා අඩු වෙනවා. ඉතින් උන්වහන්සේලාට තියෙනවා දහම් සංවේගය කියලා එකක් ඇති වෙනවා. එහෙම සංවේගයක් තියෙනවා. ඒතකොට කරුණු දැනගෙන සංවේගයටපත් වෙනවා. දැන් ඔය සහම්පති බ්‍රහ්මයා ආරාධනා කළා කියන්නේ බුදුහාමුදුරට බණ කියන කාරුණික හදවත මතක් කළා මිනිස්සුන්ට අනුශාසනා කරන්න ඕන කියලා. ඒකයි, වෙන දෙයක් නෙමෙයි. එසා එහෙම කාරුණික හදවතක් තියෙනවා. උත්තාන කර්මයේදී යුක්ත මනසට අරමුණක් දීලා පවත්වන බෝසත් ගුණ ඇති කරගන්න පුළුවන්. ඒක බොහොම සද්භාවයෙන් ඇතිවන සිතවිල්ල, අදිෂ්ඨානයක්. අපි මේ තුලින් ලබා ගන්න කිසිම දෙයකට කම්පණය වෙන්නේ නැති ඝන රුදුරු මිනිසෙක් නෙමෙයි. තාම මෘදු වගේම ඍජු දර්ශනයක් තියෙන තැනැත්තෙක්, නියුණු තැනැත්තෙක්. වේදනා, ගැටලු, ප්‍රශ්න ඉක්මනින් මකාලන්නට පුළුවන් මහා ඖෂධය තමයි මේ නිර්වාණ ධර්මය. එයා යොමු කරන්නේ තමන්ගේ ඥාණය රූපයක් කරා නෙමෙයි, වේදනාවක් කරා නෙමෙයි, සංඥාවක් කරා නෙමෙයි, සංකාරයක් කරා නෙමෙයි, විඥානයක් කරා නෙමෙයි. වෙනම දෙයකට තමයි යාගේ අවධානය යොමු කරන්නේ. අන්නේ දෙයට අවධානය යොමු කරාම තමයි සැනසෙලිදායක. පැහැදිලිනේ? ලෝකෝත්තර අවධානය කියන්නේ ඒකයි. දැන් රූපයක් කරා අවධානය යොමු කළාම එතන ලෝකීය. වේදනාවක් කරා අවධානය කරාම මානසික වේදනාව. දැන් සමහර අය බලාගෙන ඉඳලා කියන්නේ හරි අපේ හිතට රිදෙන්න කතා කළා, එහෙම නැත්නම් සැනසෙන්න කතා කළා කියලා කිය අපි වේදනාවකට අවධානය යොමු කළාම අපිට ඒ වේදනා ස්වરૂපය දැනෙනවා. දැන් අපි හිතාගෙන ඉන්නවා අපිට මෙහිමම ආමන්ත්‍රණ තියෙන්න ඕන කියලා. එතකොට එවැනි ආමන්ත්‍රණයක් අපිට සිද්ධ වුණේ නැති වුණොත් උන්න තියෙනෝනේ බලන්න කතා කරපු හැටි අපිට කියලා. මට මිස් කියලාම කතා කරන්න ඕන. මේ කිව්වොත් තරහ යනවා. ඈ මේ කියන්නේ නමක් නැද්ද කියලා අහන්නේ නේද? ඒ වගේ අර අපි එහෙම වේදනාවක් තියාගන්න උවමනා කරන්නේ නැහැ. අපිමයි දෙවෙන්නේ. අපිමයි ප්‍රශ්න ගොඩක පැටලෙන්නේ. එහෙමනම් අපේ අවධානය අපි යොමු කරන්නේ ලෝකෝත්තර අවධානය. ඈ සියල්ලගේම Nirodha වූ අවධානයක්. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන දේවල් මේ බෙදලා බෙදලා කඩලා කඩලා විනාශ කරන්න ඕන කියලා. එහෙම නැහැ. අලුත් දෙයකට පදිංචි වෙන්න යන තියෙන දේ කඩන්නම උවමනාවක් නැහැ. දැන් පෘථුවිය ගෝලාකාරයි කියලා හොයාගත්ත මුලින්ම, ඊට පස්සේ ඊළඟ ග්‍රහලෝකයක් හොයාගෙන යන්න මේ පෘථුවිය විනාශ කරන්න ඕනේ. අපිට වෙන එකක් හොයන්න පුළුවන්. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයත් එක්ක ඇලෙන්න ගැටෙන්න ඒක විනාශ කරන්න උවමනාවක් නැහැ අපිට ලෝකෝත්තර ධර්මයට අපේ ඥානය රැගෙන යන්න. පංච උපාදානස්කන්ධයේ ස්වરૂපයම තමයි ඇලීම ගැටීම. ඉතින් ආපහු අපි ඇවිල්ලා පංච උපාදානස්කන්ධයත් එක්ක ඇලෙන්න ගැටෙන්න උවමනාද? ගැටෙන්න උවමනා නැහැ. එතකොට භාවනාවක් වශයෙන් අපි ඇලීම ගැටීම පුරුදු කරන්න ඕනද? හෑ, ඕක කරන්න එපා, මේක කරන්න. ඕක හොඳ නෑ, මේක හොඳයි. ඉතින් ලෝකේ සමස්ත ලෝකයේම කතා කරන මාතෘකාව ඔයයි. ඊට වැඩි දෙයක් නෑ. ඕකට වඩා මේක හොඳයි. ඕකට වඩා මේක හොඳයි. මේ අපේ ගමන් මඟ හොඳ නරක ඉක්ම වූ ගමන් මඟ. නේ? හොඳ නරක ඉක්ම වූ ගමන් මඟ. පුණ්‍ය පාප පහේ නැස්ස කියන්නේ ඒකයි. පිම්පව් දෙකම නැසල යන ගමන. ඒක භෞතික ක්‍රියාවලියක් නෙමෙයි. භෞතික දෙයත් එක්ක මේක සම්බන්ධයක් නැහැ කියලා මෙතෙන්ට එන පින්නතුන් දන්නවා. යුතුයකමත් එක්ක වගකීමත් එක්ක මේක කිසි සම්බන්ධයක් නැහැ. අම්මට සලකන්න පින් සිද්ධ වෙන්නේ නැහැ කිව්වොත් නොසලකා ඉන්නවද? ඈ, සායනහසේ කෙනෙකුට දානයක් දෙන්න පින් සිද්ධ වෙන්නේ නැහැ කිව්වොත් නොදී ඉන්නවද? එහෙම එකක් වෙන්න ඕනේ. එහෙම දෙයක් නෙමේ. පින් තකාමද හැම දෙයක්ම පින්ම ලැබෙන්න ඕනද? පින කියන්නේ උතුම් කාර්යයක්. නමුත් නිර්වාණ අවබෝධ දර්ශනය පහළ වෙනකොටම මොකද වෙන්නේ? අර පින් පව් වලට වඩා එහා දෙයක් අපි දකිනවා. හැබැයි ඒ අවබෝධය ලැබූ කෙනාත් පින් කරනවා. මොකද පව් කියන්නේ දෙවීම, පින් කියන්නේ සිතේ ප්‍රසාදනීය ගුණය සතුට. පින ජීවිතයට හරි වැදගත්. තමන් කරන ක්‍රියාවලියට අනුව මතකයක් තමන්ගේ සිතේ පිහිටනෝ. ඒ මතකයට අනුව තමන්ට මේ විශ්වයේ ස්වභාවය නොසිතූ ආකාරයකින් සකසා දෙන ගුණයක් තියෙනවා. ඒක මහා පුදුමයි. එනිසා ඒ මානසික බලයේ ලොකු විශ්වාසයක් තියන්න ඕන. මේ අද පැවිදි ගමන කියලා කියන්නේ දවසක් මම හවස පොඩ්ඩක් ඇලවිලා නින්දට ගිහිල්ලා එකපාරට අවදි වෙච්ච ගමන් මතක් වුණා අද අපේ පන්ති නේද කියලා. ඉතින් මං පන්තියට යන්නේ නැහැ. දවසල පන්තිය ගිහිල්ලා අවසන් කරලා හිටපු නිසා මං නමුත් යාළුවෝ ටික බලන්න පන්තියට ගිහිල්ලා එන්න ඕන අපේ පරණ යාළුවෝ මුණ ගැහෙන්න සර් මුණ ගැහෙලා එන්න කියලා පන්තියට ගියා. ඒ ගියපු වෙලාවේ මම භාවනා කරනවා කියලා දැනගෙන මේ පන්තියේ සර් දුන්න මේ කඳුබොන භාවනා මධ්‍යස්ථානේ ලිපිණය. අපිත් මෙහාට දානයක් දෙනෝ මෙහි ගිහිල්ලා බලන්න කියලා. ඊට පහුවෙන්ද ආපු ගමන මේ එකපාරට නිින්දෙන් අවදි වෙලා පන්තියට ගියා. සර් ලිපිණයක් දුන්න භාවනා මධ්‍යස්ථානට. ඒ ගමන මේ තාම. තාම කොළඹ ගමේ ගියේ නෑ. දැන් ජීවිත වෙනස් කරන්න එහෙමයි. තමා දිහා බලන්න. තමා කිසිම සංඥාවක් ග්‍රහණය කරලා නැත්තම් තමන්ගේ ප්‍රඥාවෙන් පුදුම නිදහසක් ඔළුවට තියෙන්නේ. මොනෝම හරි ග්‍රහණයකට ආපු ගමන් එතනින් අපිට ආර්ය ශ්‍රාවකයන්ට ග්‍රහණය වෙන්නේ නැහැ කියන්නේ. ග්‍රහණය වෙනවා. නමුත් දැනෙන ස්වභාවය අඩුයි. අරිහත්ත්වයටපත් වුණාට පස්සේ ග්‍රහණය නොවීම උන්වහන්සේලාට කටයුතු කරන්න පුළුවන්. අවබෝධයට පහළ වෙච්ච කෙනෙකුට ග්‍රහණය වෙනවා. ග්‍රහණේ ප්‍රබලත්වය අඩුයි. ඒක උදාහරණයක් දැක්වා බුදුහාමුදුරුව. දැන් වතුර වීදුරුවකට ලුණු කැටයක් දැම්මොත් ලුණු රස එනවා. කුඩා මනසට, පටු මනසට තරහ යනවා, කේන්ති යනවා, ලෝභය ඇති වෙනවා, දේශය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා වේගයෙන්. ඒක තමයි කුඩා වීදුරුවකට ලුණු කැටයක් දැම්මා වගේ. ඒක ලුණු රස හත ගන්නවා. නමුත් අපි විශාල බාල්දියකට, බැරල් එකකට වතුර, ගඟකට, විලකට ලුණු කැටයක් දානවා. ඒක ලුණු රස වෙන්නේ නෑ. මොකද හේතුව, ඒ මනස පුළුල් මනසක්, විශාල ඥානයක් ගුණයකින් හැබි මනසක්. ඒ නිසායි මනසට දැනෙන ඒක අඩුයි. ඒ වගේ කියලා කියනවා මේ සක්කාය දිට්ටි ප්‍රහාණය කරපු තැනත්තාගේ මනස පුළුල් ගඟක් වගේ, ඒ ගඟට ලුණු කැටයක් වැටෙනවා වගේ. ඒක එච්චර ගණනකටවත් එන්නේ නැහැ. පුරුදු කරන්න තියෙන්නේ කොහොමද? ඒ විමුක්ති සංඥාව පුරුදු කරන ඒක අපූර්ව පුරුදු කිරීම. සමස්ත ලෝකයේ පුරුදු පුහුණු කරනවායි කියන ක්‍රමවේදයක් ඒකේ නෑ. සමස්ත ලෝකයේ, පුතඥන ලෝකයේ පුරුදු පුහුණු කිරීමක් කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වලින් යමක් ග්‍රහණය කරලා ඒක පුරුදු කරන එකට, ක්‍රියාවලියකට. එතකොට මේ ආර්ය භූමිය තුල විමුක්ති සංඥාව පුරුදු කරනවා කියලා කියන්නේ සංඥාවකුත් නෙමෙයි, විමුක්ති සංඥාවක් නේ. පුරුදු කිරීම කිව්වට පුරුදු කිරීමකුත් නෙමෙයි, ක්‍රියාවකුත් නෙමෙයි, ක්‍රියාව ඉක්මවලා. ඒකට පුජ්‍යලයක් නැතුව ක්‍රියාත්මක වෙනවා, සංඥාවක් නැතුව විමුක්ති සංඥාව පවතිනවා. ඒ නිසා අපූර්වත්වයේ වේදනා නිරෝධයක්, සංඥා නිරෝධයක්, සංකාර නිරෝධයක්, විඥාන නිරෝධයක් ඇති වෙලා නිවි සැනසෙන්නේ තාම පහසුවෙන් පුළුන් රොදක් වගේ. උදාහරණ දක්වන්න අමාරුයි. අනන්ත අහස වගේ ඒ ජීවිතේ ඉන්න, ඒ ජීවිතේ කිසිම ආකාරයක වේදනාවක් නැහැ. ඉතින් නිවන් සැප කියන්නේ ඒකයි, නිවුණු සැප. දැන් සාමාන්‍ය ලෝකයේ ඇති වෙන සතුට නිවුණු සැපයක් නෙමෙයි, ඒක දැවෙන සැපයක්. හිත දැවෙනකොට ඒ දැවීම තුළ ඒ දැවීම සැපයි කියලා ග්‍රහණය කරනවා. එතකොට දැවෙන සැපයක් නෙමෙයි, නිවුණු සැපයක්, නිවන් සැපනේ. දැන් දුකෙනුත් දැවෙනවා, සතුටෙනුත් දැවෙනවා. අයිස් කැටයක් අතේ තියාගත්තොත් ඒත් අත පිච්චෙනවා, දැවෙනවා. ගිනි අඟුරක් අතේ තියාගත්තොත් ඒත් දැවෙනවා, පිච්චෙනවා. එහෙනම් මේක නිවුණු සැපයක්. ගිනි අඟුරක් තියාගනත් නැහැ, අයිස් කැටයක් තියාගනත් නැහැ, කිසිම සංඥාවක් තියාගෙන නැහැ. පුඤ්ජලත්වයේ අභිභවායන, පුඤ්ජලත්වයෙන් තොරව වාසය කිරීම. බුදුදහම ඉතාම ගම්භීරයි, ඒ වගේම සරලයි. සබ්බේ සංඛාරා අනිච්චා කියලා පේනවනම් ඒ වචනේ තුලින් මුළු ලෝකෙම ප්‍රශ්න විසඳන්න පුළුවන්. සියලුම සංස්කාරකයෝ අනිත්‍යයි. සියලුම සංස්කාරකයෝ අනිත්‍යයි. මොනෝද? වචී සංස්කාර, රූප සංස්කාර, වේදනා සංස්කාර, සංඥා සංස්කාර, විඥාන සංස්කාර. මේ ඔක්කොම සංස්කරණයක්. ඒ කියන්නේ ගලපා ගැනීමක් කරන ඕනම දෙයක් තුළ තිබෙන්නේ සංස්කරණයක්. ඒකනේ සංස්කාරක කියලා කියන්නේ මොකද්ද? එයා එකතු කරනවා, සංවිධානය කරනවා, ගොනු කරනවා. සියලුම ගොනු කිරීම, සියලුම සැකසීම් අනිත්‍යයි. කියන්නේ නිත්‍ය කරගන්නේ නැහැ කියන එක තමයි අනිත්‍යයි කියන්නේ. එහෙම නැතුව අනිත්‍යයි කියලා දෙයක් ලෝකේ නැහැ. නිත්‍ය කරගන්නේ නැත්තේ කොතනද? එතන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය. එහෙම නැතුව අනිත්‍යයි කියලා දෙයක් ලෝකේ නැහැ. පැහැදිලිද? මෙතෙක් කාලයක් අනිත්‍යයි කියලා දෙයක් ලෝකෙ තියාගෙන හිටියනම් ඒක වැරදි. එතකොට ඒක අනිත්‍ය නෙමෙයි. අනිත්‍යයි කියලා දෙයක් ලෝකෙ තියෙනවා නම් ඒක නිට්ටයක් එහෙනම්. සැබවින්ම අනිත්‍ය අනිත්‍ය ලෙසම දකින කෙනෙකුට පේන්නේ මොකද්ද? අනිත්‍යයි කියලා දෙයක් ලෝකෙ නෑ කියලා පේනවා. ඒක තමයි රහතුන්ගේ වැඩ සිටින අවස්ථාව. ආර්ය ශ්‍රාවකයා වැඩ සිටින අවස්ථාවයයි. අනිත්‍යයි කියලා දෙයක් ලෝකෙ නෑ. අනාත්මයි කියලා දෙයක් ලෝකෙ නෑ. ඒ නිසා මෙයාට දුකයි කියලා ලෝකයක් නෑ. දුක තියෙන්නේ සැපත් එක්කමයි. සැපත් එක්ක බැඳිච්ච දෙයක් නේ. නිසා යාට දුකයි කියලා ලෝකයක් නෑ. එතකොට නිත්‍යයි කියලා ගත්තොත් තමයි සැපයි කියලා ගත්තොත් තමයි ආත්මය කියලා ගත්තොත් තමයි එයාට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දෙයක් තියෙන්නේ. එහෙනම් නිත්‍යයි කියලා ගත්තේ නැත්නම් එයාට අනිත්‍යයක් නැහැ. ආත්මයි කියලා ගත්තේ නැත්නම් එයාට අනාත්මයක් නැහැ. සැපයි කියලා ගත්තේ නැත්නම් එයාට දුකක් නැහැ. තාම ප්‍රණීතයි. එහෙමනම් අපිට පුළුවන් ද මේ මානසික ආසාවල් දුරු කරන්න, මේ ශරීරේ පිළිකුල් කළා, නින්දා කළා, ප්‍රශංසා කළා, එක එක මනෝභාවයන් වලට රැවටිලා පුළුවන් ද? දැන් අපි තේරුම් කරගන්න ඕන සමස්ත මානසික ස්වභාවයෙන් නිදහස් විය යුතුයි. මනෝ මවාගත්තා වූ දේවල් ටිකක් අපි ළඟ තියෙන්නේ. මේව බැහැර කරන්න කියනවත් නෙමෙයි, ග්‍රහණය කරන්න කියනවත් නෙමෙයි, ඊට වැඩි දෙයක් නික්ම යාම. දැන් නික්ම යාම කියන්නේ මෙහෙමයිනේ. දැන් බැහැර කරනවා නම් කරන්නේ මාලිගාවේ ඉඳගෙන යම් යම් දේවල් බැහැර කරනවා, ඉවතට දානවා. නමුත් සිද්ධාර්ථ කුමාරයා කළේ බැහැර කිරීමක් නෙමෙයි, බැහැර යාමක්. දැන් අපි මොනවද කරන්නේ? මේ මාලිගාව තුල ඉඳගෙන යම් යම් දේවල් සමග ගැටීම් ඇති කරගත්තොත් වෙන්නේ ඒක බැහැර කිරීම, බැහැර යාමක්. බැහැර කිරීමක් නෑ. භෞතිකවාදී කිසිම පිළිවෙතක් නෙමෙයි මේක. මේක අධ්‍යාත්මික නිදහස. ගැටලු එහෙම ඉදිරිපත් කරන්න තියෙනවා නම් යමු කරන්න බලන්න. පූර්ණ වශයෙන්ම ඔබටම ඉඳ දීලා තියෙන්නේ ඔබේම චින්තනය, දර්ශනය ගොඩනගා ගන්න. ඒ වගකීමෙන් තමන්ම ගොඩනගා ගන්න මහන්සි වෙන. ඒක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඒ ගොඩනැගීම බොහොම ශක්තියක්, බොහොම ප්‍රබල බලයක් බවට පත් වෙනවා. තමන්ම මේක කොහොම හරි තේරුම් ගන්න, තමන්ම වෙරදරන්න, තමන් හැම මොහොතකම තමා තුළ ගැටලුවක් දකින්න ඕන. ඒ තමයි ගමනක් යන කෙනෙකුට මන්සන්දි නිතරම මුණ ගැහෙනවා. මේ ගමන් මඟ තුළ ගැටලුවක් මුණ ගැහෙනවා කියලා කියන්නේ ඔබ ගමනක් යනවා. ගමනක් ආපු කෙනෙක් තමයි අහන්නේ මේ මේ මන්සන්දින් කොහොමද හැරෙන්න ඕන. ඉතින් ගමන නිමා කළාට පස්සේ අපි කෝල් කරලා අහන්නේ දැන් කොහොමද නිවසට එන්නේ කියලා. ඊට පස්සේ ප්‍රශ්නේ ඉවරයි. ගැටලු ටික ඉවරයි. පාරවල් හඳෙන් දෙයක් නෑ. නමුත් මේ ගමම් මගේ ඉන්න කෙනෙකුට මාවත් ගැන අහන්න සිද්ධ වෙනවා. අර ගෙදර ඉන්න කෙනාගෙන් කෝල් කර කර අහනවා මගේ දිකට කොහොමද මෙහෙම පාරක් තියෙනව, මෙහෙම වංගුවක ඉන්නේ මං, මේ වගේ තැනක ඉන්නේ කියලා අහනවා. දැන් මේ පන්සලට එන අය. ඉතින් මමත් එහෙමයි මේ නිවන් ගුණේ මේ නිවසේ පුරයට වෙලා ඉන්නෝ. නිවන් පුරය එක එක පුර තියෙනවානේ, වාසනා පුර, මේ රුවන් පුර, ඒ වගේ. මේක නිවන් පුරයට වෙලා ඉන්නෝ. මේ කට්ටිය කෝල් කරලා අහන කොහොමද එන්නේ. මම කියනවා මෙන්න මෙහෙමයි එන්නේ, මේ සංඥාව තියෙනවා, සංඥාවට අහු වෙන්න එපා. ඊට සංකාරය තියෙනවා, ඒකට අහු වෙන්න එපා. විඥාණය තියෙනවා, වේදනාව තියෙනවා, සංස්කාර තියෙනවා, මේවට අහු වෙන්න එපා. ඒ පාරවල් වල හැරෙන්න එපා. ඔබ මේ නිරෝධ පාරේ දිගට මෙන්න. ඒ එන පාරෙත් ඔබට නිරෝධ පාරයි කියලා එන විතත් ඔබ විවිධ සංඥාවල් වලට හසු වෙන්න පුළුවන්. තව බොහෝ පාරවල් තියෙනවා. සැලකිල්ලෙන් ඔබ එන්න. කොච්චර හොඳට පාරක් කිව්වත් ඉතින් ටික දුරක් ඇවිල්ලා පාර අහන්න සිද්ධ වෙනවා වගේ. ඉතින් අපි පාර කියනවා මෙතෙන්ට එන්න. ඒකයි මේ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ. මේ දේශනාවක් කියන්නේ ඒක. එන්න පාර කියනවා. ඉතින් ඔබ මේ ගමම්මගේ යනවනම් ඔබට පාරක් තියෙනවා සර්. ඉතින් මේ අපි ගොඩාක් බෞද්ධ පින්වතුන් අර සිතන්න ස්වභාවයෙන් හිතන්න පුරුදු වෙලා නැහැ. ඒ නිසා අපි සිතන්න දැන් අවකාශය ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද සද්ධාවනේ. සද්ධාව කියන්නේ හාමුදුරුව මොනවා කිව්වත් සාදු. හා මොනවා කිව්වත් සාදු. ඉතින් හොඳට බලන්න සංවේදීව. දැන් සමහර උදුවේ මේ ලෝකේ බලන්න හදන්නේ පොතට අනුව. අපේ පොතේ කියලා තියනවාද? අර නීතිවේදීන් වගේ. නීතිවේදීන් කොහොමද බලන්නේ? පොත පෙරලලා තමයි බලන්නේ මේ නීතියට කොහොමද මේ නීති සම්පාදනය වෙලා තියෙන්නේ කියලා. ඒකවල අපිත් පුරුදු වුණොත් එහෙම අර නීති පොතක් ගවේෂණය කරන නීතිඥෙක් වගේ. හා දැන් ලෝයෙ කෙනෙක් වුණාට නීති එයාගේ නෙමෙයිනේ. ඒක කියා දෙන කුඤ්ඤලය පමණයි. ඒ නිසා මේක එහෙම එකක් නෙමෙයි. මේක ධර්මයේ තමාගේ කරගන්න පුළුවන් කෙනෙක් දෙයක්. සා මේක පොතට අනුව නෙමෙයි බලන්නේ, හිතට අනුව. ජීවිතයට අනුව. පච්චත්තං කියන්නේ ඒකයි. ප්‍රත්‍යක්ෂ කරමින් සම්බන්ධ කරමින් බලන්න ඕන. ප්‍රත්‍යක්ෂ කරලා මේක දැනෙන ක්‍රමවේදයට බලන්න. සඤ්ඤා යොමු කරගන්න ක්‍රමවේදයට තමාගේ මනස තියෙන තැනට ඉඳලා බලන්න. තමන්ට පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දැනෙන්න ඕන. මගේ හිත පීඩාකාරී. දැන් මෙතෙක් කාලයක් ආවා. මොනෝද මට ලැබුණේ මේ මනසින්? පංච උපාදානස්කන්ධා දුක්ඛා. වලකින්න කියන එක නෙමෙයි කතා කරන්නේ. ඒ සියලු ක්‍රියාකාරකම් තුල මම ඒවයින් ඉවත් කරගන්න කියන එක. දැන් මමත්වයක් තියෙනවා වාහනයක යනකොට කියලා වාහනේ ඉවත් කරන්න නෙමෙයි කියන්නේ. වාහනේ මෙහෙන්න මමත්වය ඉවත් කරන්න. මුදල් හදල් තියෙනවා කොට මමත්වය තියෙනවා කියලා මුදල් හදල් නැති කරන්න මේ තියෙන්නේ. ඒ මුදල් තුල මමත්වේ නැති කරගන්න. මට ශරීරයක් තියෙනවා ඒ නිසා මට මමත්වයක් තියෙනවා කියලා හිතන්නේ එපයි කියලා නැති කරගන්න නෙමෙයි තියෙන්නේ. ඒ ශරීරය තුල මමත්වේ නැති කරගන්න. නා එතකොට මම යම් යම් සිතනවා යම් යම් දේවල්. එහෙනම් සිතන එකෙන් වළකින්න ඕන නෙමෙයි. සිතන්න ඒ තුල මමත්වේ නැති කරගන්න. මම යම් යම් සේවාවල් කරනවා ඒ සේවාවල් තුල තියෙන්නේ මමත්වේ නේද කියලා එහෙනම් සේවාවල් නොකර ඉන්න එක නෙමෙයි තියෙන්නේ. ඒ තුල මමත්වේ නැති කරගන්න නේද? ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් මමත්වය පහුගිය දවස්වල ගුරු මහත්මෙක් ඇවිල්ලා මගෙන් අහුව මේ මමත්වය මේ ක්‍රියාවලියක් මම මෙන්න මෙහෙම කරා. පාසලෙන් තෑගි ටිකක් දුන්න මම ඒක බාරගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කරලා මම ආවා. ඒ තුල ස්වාමීන් වහන්සේ මේ ක්‍රියාව තුල මමත්වයේ තියෙනවද නැද්ද කියලා අහුවා මගෙන්. මගෙන් අහනවා මේ ක්‍රියාව තුල මමත්වයේ නෑ නේද ස්වාමීන් වහන්සේ කියලා. මම මෙහෙම කිව්වා. මේ ලෝකේ මමත්වයේ තියෙන ක්‍රියා මමත්වයේ නැති ක්‍රියා කියලා වර්ග දෙකක් නෑ. එහෙම එකක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ උන දකුණු පැත්තේ පිණ්ඩපාතේ වැඩම කරගෙන යනවා. මේ පැත්තේ වම් පැත්තේ උන මේ පිණ්ඩපාතේ වැඩම කරගෙන යන පුතජන හාමුදුරුවම. ඉතින් බැලුව බැලමට එක පුජ්‍යලයකට පේනෝ භික්ෂුන් වහන්සේලා දෙනමක් දෙපැත්තේ පිණ්ඩපාතේ වැඩිනවා. ඒ දෙදෙනාගේම පිණ්ඩපාතේ වැඩීම එක හා සමානද? නෑ. එකම ක්‍රියාවලිය ස්වභාවයන් දෙකක්. ඈ දැන් මහාචාර්යතුමත් යන වාහනේ රියදුරු මහත්මියත් යන වාහනේ දෙන්නම එක්කෙනෙක්ද? කෙනෙක් නෙවෙයි නේ. ඒ නිසා කිසිම ක්‍රියාවලියක අපිට මමත්වයේ නැති ක්‍රියාවලිය හා හෝ මමත්වයේ තියෙන ක්‍රියාවලිය කියලා ප්‍රභේදනය කරන්න බෑ. ඒකයි. දැන් මට සමහර වෙලාවල් වලට චෝදනා එනවා. ඔබ වහන්සේ මේ පොතේ මේ නම සටහන් කරලා තියෙනවා. ඔබ වහන්සේට මමත්වයේ දෙනවා. මංගෝ මමත්වයේ නෙමෙයි නීතියානුකූලව පොතේ සටහන් කරන්න ඕන. නැත්තම් මේක මේ නීතියෙන් තහනම්. පුස්තකාල දෙපාර්තමේන්තුවේ සහතිකය දෙන්නේ නමට. ඒ නිසා එහෙම දේවල් යොමු කරන්න බෑ. එහෙම එහෙමයි කියලා කියන්න බෑ. ඒ දේවල් වලට කියන්න බෑ. එහෙම කරන්න බෑ. ඒ නිසා මමත්වේ නැති ක්‍රියා කියලා જાතියක් මට පෙන්නන්න පුළුවන් කමක් නැහැ. මමත්වේ තියෙන ක්‍රියාවලියන් කියලා දෙයක් මට යොමු කරන්නත් බෑ. ඒක තමන්ගේ චින්තනයේ තියෙන දෙයක්. සනහනේ තියෙන දෙයක්. ක්‍රියාවලියේ සම්මතයක් තියෙනවා නම් ඒ සම්මත සම්ප්‍රදායික ඕනම ක්‍රියාවලියක් තුළ මමත්වේ නැතුව ජීවත් වෙන්නත් පුළුවන් මමත්වෙන් යුක්තව ජීවත් වෙන්නත් පුළුවන්. ඒක තමයි අපිට වැරදුනේ. අපි තෝරගන්න උත්සාහ කරා මේ මමත්වේ නැති කරගන්න ක්‍රියාවලිය. ක්‍රමවේදය ප්‍රතිපත්තියක්. ඉතින් එහෙම එකක් හොයන්න ගිහිල්ලා අපිට බුදුදහමේ ස්වාමින් වහන්සේලාට බෞද්ධයන්ට වැරදුනා. මේ එහෙම දෙයක් හොයාගන්න බැරි වුණා. ඊළඟට අපි බුදුහාමුදුරුවයි කියලා හඳුනගෙන ඉන්නෝ මෙතන ඉන්න මේ සියලු දෙනාමත් බුදුහාමුදුරුවයි කියලා අපි යම්කිසි ගුණයකට ආමන්ත්‍රණය කරනවා. ඇත්තෙන්ම අපි ආමන්ත්‍රණය කරන්නේ එකම ගුණයකටද? නෑ. එක අවස්ථාවක මහත්මයෙක් අහනවා මගෙන්, ඔබ වහන්සේ මේ දේශනා කරන්නේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචනයමද කියලා ඇහුවා. මම ඔහුට කිව්වා නෑ, මම දේශනා කරන්නේ තථාග තත්වය, තත්තාකාරය තියෙන ස්වභාවය. මම දේශනා කරන්නේ තථාගත ධර්මය කියලා කිව්වා. මම දේශනා කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය නෙමේ, තථාගත ධර්මය කියලා කිව්වා. ඊට පස්සේ එයා කල්පනා කරනවා තථාගතයන් වහන්සේ කියන්නේ බුදුහාමුදුරන්ට. දැන් එයා බුදුහාමුදුරන්ගේ දේශනේද කියලා අහුවා. මම නෑ කිව්වා. නමුත් දේශනා කරන්නේ තථාගතයන් වහන්සේගේ දේශනේ කියලා කිව්වා. මම කිව්වා ඔබ බුදුහාමුදුරුවයි කියලා අඳුනගෙන ඉන්න කෙනා නෙමෙයි මම බුදුහාමුදුරුවයි කියලා කතා කරන්නේ තථාගතත්වයට. ඒ නිසා ඔබ හඳුනගෙන ඉන්නේ යම්කිසි ආකල්පයක්, සංඥාවක්. ඒ ආකල්පේ නම් නෙමෙයි මම මේ දේශනා කරන්නේ. ඔබ අරගෙන ගත්ත, එහෙම නැත්නම් සංකල්පය කරගත්ත බුද්ධ ආගම මම කියනවද කියන එකනේ ඔය ඇහුවේ. ඒ නිසා මම ඒක නන් නෙමෙයි ඔබ හඳුනගත්ත බුදුහාමුදුරු නන් නෙමෙයි මම හඳුනගෙන මේ කතා කරන්නේ මම තථාගත දේශනාවක. තථාගත ධර්මයයි දේශනා කරන්නේ. මේක මගේවත් බුදුරජාණන් වහන්සේගේවත් කාගවත් නෙමෙයි මේක ලෝ දහම. ලෝ දහම. ලෝකේ පොදු දහමක්. සියලු මිනිසුන්ගේ දහම. සියලු ප්‍රඥාවන්තයන්ගේ දහම. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස. ප්‍රඥාව අඩු අයට මේක දකින්න හරි අමාරුයි. ප්‍රඥාව අඩු අය ඉන්නේ ධර්මයේ ටිකක් ගම්බීරයිනේ. ඉතින් ඒගොල්ලෝ කැමති වෙන්නේ ශක්තිය අඩු කෙනෙක් රජකම ප්‍රාර්ථනා කරන්නේ නේ. ශක්තිය අඩු කෙනෙක් රජකම ප්‍රාර්ථනා කරන්නේ. ශක්තිය හොඳට ප්‍රබලව තියෙන කෙනෙක් තමයි රජකම ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේ අධ්‍යාත්මික ධනයක් තියෙන කෙනෙක්ම තමයි නිවන ප්‍රාර්ථනා කරන්නේ, නිවන අවබෝධ කරගන්නේ. එයාට ලොකු අධ්‍යාත්මික ධනයක් තියෙනවා, ශක්තියක් තියෙනවා, ඒට කැප කළ හැකි. ඒකයි මනසේ ප්‍රශ්නයක වැටෙනෝ අඥාන කෙනා, දුබල කෙනා. ඒගොල්ල තමයි ඔය මත්තිස සිකරට්ටු දේවල් පාවිච්චි කරමින් ජීවිතේ නසා ගන්න ඒගොල්ලෝ. මනසින් වැටිලා ප්‍රශ්න වැටෙන්න වැටෙන්න වැටෙන්න වැටෙන්න වැටෙන්න වැටෙන්න එවතුළු නැගී සිටිනවා. ඒ ඔක්කොම හොඳින් දරා ගන්නවා වෙරලක් වගේ. කොච්චර ලොකු රැලි ගහගෙන ආවත්, සුනාමි ගහගෙන ආවත් වෙරළ ජය ගන්නවා. අර ඔක්කොම ඕනම රැලි දෙයක් බාර ගන්න වෙරළක් වගේ වෙනවා. එසා ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ ප්‍රශ්න තුල විසඳුම් සොයාගෙන නැගී සිටින කෙනා. ඒ තුල වැටෙන්නේ නැහැ. තහනමක් නැහැ දුක හිතෙන්න. යමක් කෙරෙහි සංවේගයටපත් වෙන්න තහනමක් නැහැ. යමක් කෙරෙහි තරහ ගන්න තහනමක් නැහැ. මේ මමත්වයේ නැති උනායි කියලා එහෙම තහනමක් නැහැ. එහෙම තහංචයක් නැහැ තරහ ගන්න තහනම් කියලා එකක් නැහැ. හැබැයි එයා කිසිම න්‍යායක පද්ධතියක රැඳී ඉන්නේ නැහැ. නමුත් එයාට තේරෙනවා මේ කාර්ය මේ ආකාරයෙන් සිදුවිය යුතුයි, මේ ආකාරයේ විසඳුමක් මෙයට යෙදිය යුතුයි කියලා එයාට පේනවා. නිහඬව ඉන්නවද, පිළිතුරක් දෙනවද, කාලෙ ඉඩ දෙනවද, හෝ එක ප්‍රතික්ෂේප කරනවද? නම් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දේවල් තියෙනවා. දේවදත්ත හාමුදුරුවෝ ඉල්ලුවා මොකක්ද ඉල්ලුවේ? සාසනයෙන් භාගයක් දේවදත්ත හාමුදුරුවෝ ඉල්ලුවාම මේ ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ පංචවර ඉල්ලුවා, ඒව ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම පනවන විනයන් බුදුරජාණන් වහන්සේම ආයි ප්‍රතික්ෂේප කළා. ඒ වතුර හිඟ කාලෙක ඒක භික්ෂුන් වහන්සේලාට විනයක් පැනවුවා. හත් දවසකට සැරයක් ස්නානය කරා. දැනුත් ඉන්දියාවේ තියෙන පූජකයෝ නාන එක දවසක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි එදත් ගියේ. ඒ දවසට වෙන කිසි කෙනෙක් නාන්නේ, පූජකවරු විතරමයි ඇවිල්ලා නාන්නේ, බ්‍රාහ්මණ කුලයේ අය පමණයි. ඒව සම්මත දේවල්. ඒවා තුල සීලයෙන්, ඒව තුල සීලයක් ගොඩනගාගෙන නිවනක් හදාගන්න බෑ. ඒව එක වෘත සමාදාන බවට පත් වෙන. බුදුහාමුදුරුවන්ගේ සීලයේ දෘෂ්ටි වලට නොපෙමිනෙන තරමට සීලය හිතේ වැඩෙනවා. දෘෂ්ටි වලට නොපෙමිනෙන තරමට සිතේ සීලය වැඩෙනවා. සිතේ සහනය වැඩෙනවා. මනෝ සංවර සීලය වැඩෙනවා. ඒ තරමට සහන සීලය වෙනවා. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි වලට නොපෙමුණුණු සීලය. ඒ සිල්වත්කම තමයි අපිව නිවන්නේ. එහෙම නැතුව අර දණ්ඩ නීති, නීතියේ තියෙන භෞතිකවාදී විදිහට තියෙන නීති. දැන් පාරවල් වල ඉරි ගහලා තියෙනවා, මේ ඉරි වල ඉස්සර කරන්න එපා, මේ ඉරි තියෙන මගීන්ට මාරු වෙන්න, පාර මාරු වෙන්න කියලා ඉතින් ඉරි වර්ග ගහලා තියෙනවා. ඉතින් ඒ වගේ රූල් හදාගෙන අපිට පුළුවන් කමක් නැහැ. මේ සිල් කියලා ඒව කියන්නේ. ඒව අයිති වෙන්නේ විනයකට. බුදුහාමුදුරන්ගේ සීලය ඒක. දැන් අපිට එක ත්‍රිපිටකේ බලද්දි පේන්නේ නැති දෙයක් නේද ඒක. බුදුහාමුදුර එක දවසක්වත් මේ ආනන්ද හාමුදුරුව ලවා පංචශීලයේ පිහිටවල නැණි කට්ටි. දැන් බුද්ධ ආගමේ පංචශීලයේ කියලා මේ හාමුදුරුවෝ ගිනි තියාගෙන මැරෙනවා. ඉතින් හොඳ හොඳ දෙයක් වෙන්න පුළුවන්, කාරුණික හදාවතක් වෙන්න පුළුවන්. කරුණාව වුණත් ආදරය වුණත් ඒක විද්‍යාත්මකව මිනිසෙකුට ලැබෙන්න ඕන, තියෙන්න ඕන, අනිත් අයට ලබා දෙන්න ඕන, තමන් ඒ දේ ඇති කරගන්න ඕන. එහෙම නැති වුණාම වෙන්නේ මොකද්ද? ව්‍යාකූලත්වය. දවසක් මෙන්න මේ පාර යද්දි මේ බයිසිකලයකින් ඇවිල්ලා තව කොළු ගැටේ කෑනුල මේකගේ අතින් ඇදලා අල්ලගෙන අහනවා ආදරේද නැද්ද කියලා. මල් පයින් වැඩම කරේ මං හිතුවා මේ ළමයාව මෙතන මරලවත් දායිද කියලා. මේ මිනිස්සයාව පිහියකුත් අරගෙන කොහෙද ඇවිල්ලා ආදරේද නැද්ද කියලා. කොහොමද වෙන්නේ මානසික සංවර්ධනය? ඈ ඉතින් ඩග්ගාල කියන්න ඕන ඔව් එහෙමයි කියලා කියන්න ඕන. මොකද පිහියට බයට කියන්න ඕන. ඒ නිසා මේ ඒවට කියන්න තියෙන්නේ උමුතු භාවයන්. එහෙම නැත්නම් ඒවට කියන්න තියෙන්නේ ආසාවල්. ඒවට කියන්න තියෙන්නේ කරුණාව නෙමෙයි. ඒවට කියන්න තියෙන්නේ දයාව, ආදරය කියලා නෙමෙයි ඒවට කියන්න තියෙන්නේ. ඒ තමයි මිනිස්සු ළඟ තියෙන පුතඥ උමුතු භාවය. පිස්සුව. ඒ නිසා මිනිස්සුන්ට ඇත්තටම සබ්බේ පුතඥ උම්මත්තක උමුතු භාවයක් තුල තියෙන මිනිස්සුන්ගේ ආදරේ වැඩක් නැහැ. ආදරේ නෙමෙයි ඇත්ත වශයෙන්ම ඒක තුල තියෙන්නේ ආසාව. ඒසයි වෙනි දේවල් ලෝකයේ උත්තරීතර කොට සැලකුවත් ඒව තුල විද්‍යාත්මක ගුණාංග පදනම් විය යුතුමයි. ඒ නිසා ලෝතර බුදු කෙනෙක්ගේ, රහතන් වහන්සේ කෙනෙක්ගේ, ආර්ය ධර්මයේ දන්නා කෙනෙක්ගේ මේ ලෝකේ තියෙන කරුණාව, ආදරය ලෝකේට විද්‍යාත්මකයි. ඒ තුල වෛරය, ක්‍රෝධය, පලිගැනීම්, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය ඕව නැහැ. ජීවිතයකට සෙත සලසන්න ඕන කියන කාරණේකත්වය. පරිත්‍යාගයේත කියන තවත් නමක් බවට පත් වෙනවා. ජීවිතේ ලස්සන දෙයට වගේම අවලස්සන දෙයටත් ආදරය, කරුණාව දක්වන ලෝකේ චරිත කීපයයි තියෙන්නේ. ඒ ප්‍රධාන චරිතය තමයි දැන් මගේ ජීවිතේ හොඳ වගේම නරකටත් ආදරය කරන එක්කෙනයි ඉන්නේ. ඒ තමයි අම්මා. මගේ ලස්සන වගේම මගේ කැතගුණ වලටත් ආදරේ. නේද? ජීවිතේ හැම සුළු පිරිසක් ඉන්නේ. නැත්තම් ලෝකේ අපේ අපිට ආදරය කරන්නේ අපේ එක්ක දියුණුවට විතරයි, ලස්සනට විතරයි. එතකොට ඒ අය කවදාකරි ලස්සන නැති වුණොත් මොකද වෙන්නේ? ආදරේ නැති වෙන, කැමැත්ත නැති වෙන. දැන් අපි මේ හොඳ වචන විතරක් කොහොම කතා කරගෙන කරගෙන යද්දී ඔන්න අපිට බොහොම සද්දාව පැහැදීම තියෙන ඔන්නක වචනයක් වැරදිච්චකම මොකද වෙන්නේ? අන්න අපහැදෙනවා. ඉතින් අවබෝධාත්මක ගොඩ නැගෙන ධර්ම අභිලාෂයෙන් ගොඩ නැගෙන අයිට ඊට වැඩි චින්තනයක් තියෙනවා. ඊට වඩා දර්ශනයක් තියෙනවා. අර අම්මා කෙනෙක්ගේ ආදරය වගේම ගුණයක් ගොඩ නැගෙනවා. අවබෝධාත්මක ගුණයක්. දැන් මට ධර්ම අවබෝධය වෙච්ච ආවල් කෙනාගේ මෙහෙම මෙහෙම දොසක් කිව්වත් ඉතින් මම ඒක විද්‍යාත්මක පැත්ත දකින්නෝ ඒකේ. දැක්කාම මට ඒක අපහැදෙන්න හෝ කිසිම කාරණයක් බවට නැහැ කියලා මම ප්‍රකාශ කරනවා. ඒකයි තියෙන සමහරව. තම තමන් සිටින්නේ සැනසෙල්ලෙන්ද ගැටලු සහිත ප්‍රශ්න සහිත තැනකද? මෙතන ඉන්න බොහෝ සැනසෙල්ලෙන් මනස තියාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. විවිධ ගැටලු සහිතව වේගයෙන් ගලාගෙන යන මනසකුත් තියෙන පිරිසකුත් ඉන්නවා. සචිත්ත පරියෝදපනං, ඔබේ මනස ධර්මයෙන් පාලනය කරගන්න, සමනය කරගන්න. ධර්මයේයට ඔබ අවියක් හැටියට, උපකාරක ධර්මයක් හැටියට, හබලක් හැටියට, ඔරුවක් හැටියට භාවිතා කරන්න. තරණය කරන්න. උපකාරක වස්තුවක් හැටියට භාවිතා කරන්න. නිවන් දොර අපිට විවෘත කරගන්න හැකියාව ලැබෙන්නේ මේ අසංකාරික අකාලික වූ අවේදීත වූ ලෝකෝත්තර වූ ධර්මයෙන් පමණයි. ලෝකීය ධර්මයක්, ලෞකික ධර්මයක්, සංස්කාරක ධර්මයක් යොදලා අපිට කවදාවත් මේ නිර්වාණ දොරට විවර කරගන්න පුළුවන් කමක් නැහැ. අසංකාරික ධර්මය යනු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, වේදනා නැති ධර්මයක්. ඔබ නිවාසනසන්නේ, ඔබට යතුරක් බවට පත්වන්නේ ඒ ධහමම පමණයි. ඉතින් මේ ශක්තිය මේ ලෝකයේ යම් පුරුෂයෙක්, යුග පුරුෂයෙක් මුලින්ම දුටුවාද ඒ උත්තමයන් වහන්සේ ඒකාන්තයෙන් මේ තලයේ ශ්‍රේෂ්ඨතම පුජ්‍යලයා බවට පත් වෙනවාමයි. මිනිසෙකුට කිසි විටක ජනිත කරන්නට බැරි ශක්ති ගුණයක් අවදි කළේ. ඉන්ද්‍රිය ශක්තියින් අභිභවාගිය අතික්‍රමණය කළ බලයක්. ඉන්ද්‍රිය සාපේක්ෂිත භාවනාවක් නෙමේ බුදුදහම. ඉන්ද්‍රිය ද්‍රමණය කරපු, ඉන්ද්‍රිය විෂය ඉක්මවපු ක්‍රමවේදයක්, ශක්තියක්. ඒ ශක්තිය ලැබෙන්නේ කල්යාණ මිත්‍රත්වයෙන්. ඒ ශක්තියට තමන්ට ශක්තියක් වෙන්න පුළුවන් ප්‍රඥාවෙන්. කවදාවත් මේ ධර්මයේ කටපාඩම් කරලා කියන්න බෑ. ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් යුක්තවම ප්‍රකාශ කළ යුතු දෙයක්. ඒ නිසා තමයි බුද්ධ කාලීනෝ මේව ලියන්න කියන්න වැඩි කලබලයක් උනේ නැත්තේ. ඒකයි බුදුහාමුදුරු වැඩ ඉන්න එක. පසු කාලීනව ඉතින් හිතුවා මේ ටිකක් ලියලා තියෙනකොට ඒකත් වැදගත් කමක් එයි කියලා. නමුත් බොහෝ කාලයක් එළිය කිවිලිත් එක්කම අවබෝධයනුත් ආව. දැන් අපිත් පොත් මුද්‍රණය කරනවනේ. ඒ පොත් මුද්‍රණය කළාට අපි දන්නවා මේ පොතක් තුල සද්ධර්මයේ ගොනු කරන්න බෑ. ඒ නිසා අවබෝධාත්මක බලයක්ම, ගුණයක්ම, ශක්තියක්ම පුජ්‍යලයා තුල ජනිත විය යුතුමයි. මම කවුද? කිසිවෙක් නොවේමි කියලා කියන්න ඕන. මම කිසිවෙක් නොවේමි. මොන හැම දිනාටම සේ සද්ධර්ම අවබෝධයේ පිණිස පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා.